మధ్యమ నికాయు 2.4.5 బోధిరాజ కుమార సుత్తం ఏవం మే సుతం ఏకం సమయం భగవా భగ్గేషు విహరతి సుంసుమార గిరే భేష కళావనే మిగదాయ తేన కోపన సమయేన బోధిస్స రాజకుమారస్స కోకనదో నామ పాసాదో అచిరకారితోతి అనంజావుత్తో సమనేన వా బ్రాహ్మణేన వా కేనచివా మనుస్సభూతేన అథ కో బోధిరాజకుమారో సంజికాపుత్తం మానవం ఆమంతేసి ఏహి త్వం సమ్మ సంజికాపుత్త ఏన భగవాతేనుపసంకమ ఉపసంకమిత్వా మమ వచనేన భగవతో పాదే శిరసావంద అప్పాబాధం అప్పాతంకం లహుఠానం బలం పాసు విహారం పుచ్చ బోధిభంతే రాజకుమారో భగవతో పాదే శిరసావందతి అప్పాబాధం అప్పాతంకం లహుఠానం బలం పాసు విహారం పుచ్చతీతి ఏవంచ వదేహి అధివాసేతు కిరభంతే భగవా బోధిస్స రాజకుమారస్స స్వాతనాయ భంతం సంధిం భిక్ఖు సంఘేనాతి ఏవం భూతిఖో సంజికాపుత్తో మానవో బోధిస్స రాజకుమారస్స పఠిస్సు సుత్వా యేన భగవాతేనుపసంకమి ఉపసంకమిత్వా భగవతా సంధిం సమ్మోది సమ్మోదనీయం కథం సారానీయం వీతి సారిత్వా ఏకమంతం నిషేది ఏకమంతం నిసిన్నోఖో సంజికాపుత్తో మానవో భగవంతం ఏతదవోచ బోధిభో గౌతమ రాజకుమారో భూతో గౌతమస్స పాదే శిరసావందతి అప్పాబాధం అప్పాతంకం లహుఠానం Balang pasu viharang puncati evanca vadeti adhivasetu kirabhavan gotamo bodhissa rajakumarasya svatanaya bhattang saddhin bhikkhu sanghenati adhivasesi bhagavatunhi bhavena athako sanjika putto manavo bhagavato adhivasanam viditva Uttayasanayena Bodhirajakumaro Tenupasankami Upasankamitva Bodhin Rajakumarang Etadavocha Avocchumakho mayam bhoto vachanena tam bhavantam gotamam bodhibho gotam rajakumaro bhoto gotamasya pade sirasa vandati Pabadhaṁ appātankaṁ lahuṭṭhānaṁ balaṁ phāsu vihāraṁ puccati evañca vadeti adhivāsetu kirabhavaṁ gotamo Bodhissa Rajakumarasya Svatanaya Bhattaṁ Saddhin Bhikkhu Sanghenati Adhivuttanca Pana Samanena Gotamenati Athako Sanjika Putta To manavo bhagavato adhivasanam viditva uttayasanayena bodhirajakumaro tenupasankami Upasankamitva bodhin rajakumarang etadavocha Avocchumakho mayam bhoto vachanena tam bhagavantam gotamam Bodhibho Gotam Rajakumaro Bhoto Gotamasya Pade Sirasa Vandati Appabadhaṁ Appatankaṁ Lahuṭṭhānaṁ Balaṁ phāsu vihāraṁ puccati evañca vadeti adhivāsetu kirabhavaṁ gotamo bodhissa rajakumarasya svātanāya bhattaṁ saddhiṁ bhikkhu Kusanghenati Adhivuttanca Panasamanena Gotamenati Athako Bodhirajakumaro Tassarattiya Acchayena සකේ නිවේසනේ පනීතං ඛාදනීයං භෝජනීයං පට්ඨියාදා පෙත්වා කෝකනදංච පාසාදං ඕදාතේ දුස්සේ සන්තරා පෙත්වා යාව පච්චිමාසෝපාන කලේපරා සංජිකා පුත්තං මානවං ආමන්තේසි ඒහි ත්වං සම්ම සංජිකා පුත්ත ඒන භගවා තේනුපසංකම උපසංකමිත්වා භගවතෝ කාලං ආරෝචේහි කාලෝ භන්තේ නිත්‍ථිතං භත්තන්ති ඒවං භූතිකෝ සංජිකා පුත්තෝ මානවෝ බෝධිස්ස රාජකුමාරස්ස පටිස්සුත්වා ඊන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවතෝ කාලං ආරෝචේසි කාලෝ භෝගෝතම නිට්ඨිතං භත්තන්ති අතකෝ භගවා පුබ්බන්හ සමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය ඊන බෝධිස්ස රාජකුමාරස්ස නිවේසනං තේනුපසංකමි තේන කෝපන සමයේන බෝධිරාජකුමාරෝ බහිද්වාර කොට්ඨකේතිතෝති භගවන්තං ආගමයමානෝ අන්දසාඛෝ බෝධිරාජකුමාරෝ භගවන්තං දුරතෝව ආගච්ඡන්තං දිස්වාන පච්චුග්ගන්ත්වා භගවන්තං අභිවාදෙත්වා පුරක්ඛත් ත්වායේන කෝකනදෝ පාසාදෝ තේනුපසංකමි අතකෝ භගවා පච්චිමං සෝපාන කලේපරං නිස්සාය අට්ඨාසි අතකෝ බෝධිරාජකුමාරෝ භගවන්තං ඒතදෝච අභිරෝහතු භන්තේ භගවා දුස්සානි අභිරෝහතු සුගතෝ දුස්සානි යං මමං අස්ස දීඝරත් තං හිතාය සුඛායාති එවං වුත්තේ භගවා තුන්හි අහෝසි ဒුතියම්පි කෝ බෝධිරාජකුමාරෝ භගවන්තං ဧතදෝච අභිරෝහතු භන්තේ භගවා දුස්සානි අභිරෝහතු සුගතෝ දුස්සානි යං මමං අස්ස දීඝරත්තං හිතාය සුඛායාති ဒුතියම්පි කෝ භගවා තුන්හි අහෝසි तत्यं भिक्खु बोधिराजकुमारो भगवन्तं एतदुच्यते अभिरुहतु भन्ते भगवा दुस्सानि अभिरुहतु सुगतो दुस्सानि यं ममं अस्स दीघरत्तं हिताय सुखायाति अथको भगवा आयस्मन्तं आनन्दं अपलोकेसि अथको आयस्मा आनन्दो बोधिं राजकुमारं एतदवोच संहरतु राजकुमार दुस्सानि नखो भगवा चेलपत्तिकं अक्कमिस्सति पश्चिमं जनतं तथागतो अपलोकेतीति अथको बोधिराजकुमारो दुस्सानि संहरापित्वा उपरि कोकनदे पासादे आसनानि पञ्ञापेसि अथको भगवा कोकनदं पासादं अभिरोहित्वा पञ्ञत्ते आसने निषेदि सन्धिं भिक्खुसङ्घेन अथको बोधिराजकुमारो बुद्धप्रमुखं भिक्खुसङ्घं पनीतेन खादनीयेन भोजनीयेन सहत्ता संतप्पेसि सम्पवारेसि अथको बोधिराजकुमारो भगवन्तं भुत्ताविं ओनितपत्तपानिं अन्यतरं नीचं आसनं गहित्वा एकमन्तं निषेदि एकमन्तं निषिन्नख बोधिराजकुमारो भगवन्तं एतदोच मह्यं खो भन्ते एवं होति नखो सुखेन सुखं अधिगन्तव्यं दुःखेन खो सुखं अधिगन्तव्यन्ति मह्यं भिक्खो राजकुमार पुंवेव सम्बोधा अनभिसम्बुद्धस्स बोधिसत्तस्येव सतो एतदोऽसि नखो सुखेन सुखं अधिगन्तव्यं दुःखेन खो सुखं अधिगन्तव्यन्ति सुखो अहं राजकुमार अपरेण समयेन दहरो समानो सुसुकालकेशो भद्रेण यौवनेन समन्नागतो पठमेन वयसा अकामकानं मातापितुन्नं अस्सुमुखानं रुदन्तानं केशमस्सुं ओहारित्वा कासायानि वत्थानि अञ्चादित्वा अगारस्मानगार्यं पब्बजिं සෝඒවං පබ්බජිතෝ සමානු කිංකුසලගවේසී අනුත්තරං සන්තිවරපදං පරියේසමානු ඊන ආලාරෝ කාලාමෝතේනුපසංකමින් උපසංකමිත්වාලාරං කාලාමං ඒතදෝචං ඉච්ඡාමහං ආවසෝ කාලාම ඉමස්මින් ධම්ම විනයේ බ්‍රහ්මචරියං චරිතුන්ති ඒවං වුත්තේ රාජකුමාර ආලාරෝ කාලාමෝ මං ඊතදවෝච විහරතායස්මාතාදිසෝ අයන් ධම්මු යත් විඤ්ඤෝ පුරිසෝ නචිරස්සේව සකං ආචරයකං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරේයාති සෝඛෝ අහං රාජකුමාර නචිරස්සේව කිප් පමේව තන් ධම්මං පරියාපුනිං සෝඛෝ අහං රාජකුමාර තාවතකේනේව ඔට්ටප්පහත මත්තේන ලපිතලාපන මත්තේන ඥානවාදංච වදාමි ථේරවාදංච ජානාමි පස්සාමීති ච පටිජානාමි අහංචේව අඤ්ඤේච තස්ස මයිහං රාජකුමාර ඒතදෝසි නඛෝ ආලාරෝ කාලාමෝ ඉමං ධම්මං කේවලං සද්ධාමත් තකේන සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරාමීති පවේදේති අද්ධාලාරෝ කාලාමු ඉමං ධම්මං ජානං පස්සං විහරතීති අතක්වාහං රාජකුමාර ඊන ආලාරෝ කාලාමෝ තේනුපසංකමින් උපසංකමිත්වාලාරං කාලාමං ඒතදෝචං කිත්තාවතානෝ ආවසෝ කාලාම ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරාමීති පවේදේසීති ඒවං වුත්තේ රාජකුමාර ආලාරෝ කාලාමෝ ආකින්චඤ්ඤායතනං පවේදේසි තස්සමයං රාජකුමාර ඒතදෝසි නඛෝ ආලාරස්සේව කාලාමස්ස අක්ඛි සද්ධා මයිහං පත්ති සද්ධා නඛෝ ආලාරස්සේව කාලාමස්ස අත්ථි විරියං මයිහං පත්ථි විරියං නඛෝ ආලාරස්සේව කාලාමස්ස අත්ථි සති මයිහං පත්ථි සති නඛෝ ආලාරස්සේව කාලාමස්ස අත්ථි සමාධි मह्यं पत्थि समाधि नखो आलारस्येव कालामस्स अत्थि पञ्ञा मह्यं पत्थि पञ्ञा यन्नूनां यन्धम्मं आलारो कालामु सयं अभिन्या सच्चिकत्वा उपसंपज्य विहरामीति पवेदेति तस्स धम्मस्स सच्चिकिरियाय पदहेयन्ति सोखो अहं राजकुमार न चिरस्येव खिप्पमेव तन्धम्मं सयं अभिन्या सच्चिकत्वा उपसंपज्य विहासिं अथ क्वाहं राजकुमार येन आलारो कालामो तेनुपसंकमिं उपसंकमित्वालारं कालामं एतदवोचं इत्तावतानो आवसो कालाम इमं धम्मं सयं अभिन्या सच्चिकत्वा उपसंपज्य विहरामीति पवेदेसीति इत्तावता को अहं आवसो इमं धम्मं सयं अभिन्या सच्चिकत्वा उपसंपज्य पवेदेमीति अहं पिखो आवसो इत्तावता इमं धम्मं सयं अभिन्या सच्चिकत्वा त्वा उपसंपज्य विहरामीति लाभानो आवसो सुलद्धं नो आवसो ये मयं आयस्मन्तं तादिशं सब्रह्मचारिं पश्याम इति आहं धम्मं सयं अभिन्या सच्चिकत्वा उपसंपज्य पवेदेमि तं त्वं धम्मं सयं अभिन्या सच्चिकत्वा उपसंपज्य विहरसि यं त्वं धम्मं सयं अभिन्या सच्चिकत्वा उपसंपज्य विहरसि तमहं धम्मं सयं अभिन्या सच्चिकत्वा उपसंपज्य पवेदेमि इति आहं धम्मं जानामि तं त्वं धम्मं जानासि यं त्वं धम्मं जानासि तमहं धम्मं जानामि इति यादिशो अहं तादिशो त्वं यादिशो त्वं तादिशो अहं एहि दानियावसो उभो संता इमं गणं परिहरामाति इति खो राजकुमार आलारो कालामु आचरियो मे समानो अन्तेवासिं मं समानं अत्तनु समसमन्थपेसि उलाराय च मं पूजाय पूजेसि तस्स मह्यं राजकुमार एतदोऽसि नायं धम्मो निब्बिदाय न विरागाय न निरोधाय න උපසමායන අභිඤ්ඤායන සම්බෝධාය න නිබ්බානාය සංවත්තති යාව දේව ආකින්චඤ්ඤායතන උපපත්තියාති සෝඛෝ අහං රාජකුමාර තන් ධම්මං අනලංකරිත්වා තස්මා ධම්මා නිබ්බෙජ්ජ අපක්ඛමින් සෝඛෝ අහං රාජකුමාර කිං කුසල ගවේසි අනුත්තරං සන්ති වර පදං පරීසමානෝ ඒන උද්දකෝ රාම පුත්තෝ තේනුපසංකමින් උපසංකමිත්වා උද්දකං රාම පුත්තං ඊතදවෝචං ඉච්ඡාමහං ආවසෝරාම ඉමස්මින් ධම්ම විනයේ බ්‍රහ්මචරියං චරිතුන්ති ඒවං උත්තේ රාජකුමාර උද්දකෝ රාම පුත්තෝ මං ඊතදවෝච විහරතායස්මාතාදිසෝ අයං ධම්මෝ යත්ථ විඤ්ඤෝ පුරිසෝ නචිරස්සේව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරේයාති සෝඛෝ අහං රාජකුමාර නචිරස්සේව කිප්පමේව තන් ධම්මං පරියාපුනිං සෝඛෝ අහං රාජකුමාර තාවත කේනේව ඔට්ටප් පහත මත්තේන ලපිතලාපන මත්තේන ඥානවාදංච වදාමි ථේරවාදංච ජානාමි පස්සාමීතිච පටිජානාමි ආංචේව අඤ්ඤේච තස්ස මයිහං රාජකුමාර ඊතදෝසි නකෝ රාමෝ ඉමං ධම්මං කේවලං සද්ධාමත්තකේන සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවේදේසි අන්ධාරාමෝයිමන් ධම්මං ජානං පස්සං විහාසේති අතක්වාහං රාජකුමාර ඒන උද්දකෝ රාම පුත්තෝ තේනුපසංකමින් උපසංකමිත්වා උද්දකං රාම පුත්තං ඊතදවෝචං කිත්තාවතානෝ ආවසෝ රාම ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවේදේසීති ඒවං බුත්ත ते राजकुमार उद्दको रामपुत्तो नेव संज्ञाना संज्ञायतनं पवेदेसि तस्स मह्यं राजकुमार एतदोऽसि नखो रामस्येव अहोऽसि सद्धा मह्यं पथ्य सद्धा नखो रामस्येव अहोऽसि वीर्यं मह्यं पथ्य वीर्यं नखो रामस्येव अहोऽसि सति मह्यं पथ्य सति नखो रामस्येव अहोऽसि समाधि मह्यं पथ्य समाधि नखो रामस्येव अहोऽसि पञ्ञा मह्यं पथ्य सन्ना यन्नूनाहं यं धम्मं रामो सयाङ्गभिज्ञा सच्छिकत्वा उपसम्पज्ज विहरामीति पवेदेसि तस्स धम्मस्स सच्छिकिरियाय पदहेयन्ति सोखो अहं राजकुमार न चिरस्येव क्षिप्पमेव तन्धम्मं सयाङ्गभिज्ञा सच्छिकत्वा विहासिं अथ क्वाहं राजकुमार येन उद्दको रामपुत्तो तेनुपसङ्कमि उपसङ्कमित्वा उद्दकं रामपुत्तं एतदवोचं इत्तावतानो आउसो राम इमं धम्मं सयं अभिज्ञा सच्चिकत्वा उपसम्पज्ज पवेदेसीति इत्तावता को अहं आउसो इमं धम्मं सयं अभिज्ञा सच्चिकत्वा उपसम्पज्ज पवेदेमीति अहं पिखो आउसो इत्तावता इमं धम्मं सयाङ्गभिज्ञा सच्छिकत्वा उपसम्पज्ज विहरामीति लाभानो आउसो सुलद्धं नो आउसो ये मयं आयस्मन्तं तादिशं सब्रह्मचारिं पशंसाम इति यं धम्मं रामो सयाङ्गभिज्ञा सच्छिकत् त्वा उपसम्पज्ज पवेदेसि तं त्वं धम्मं सयाङ्गभिज्ञा सच्छिकत्वा उपसम्पज्ज विहरसि यं त्वं धम्मं सयाङ्गभिज्ञा सच्छिकत्वा उपसम्पज्ज विहरसि तं धम्मं रामो सयाङ्गभिज्ञा सच्चिकत्वा उपसम्पज्ज पवेदेसि इति यं धम्मं रामो अन्यासि तं त्वं धम्मं जानासि yaṃ tvaṃ dhammaṃ jānāsi taṃ dhammaṃ rāmo aññāsi iti ādiso rāmo ahosi tādiso tvaṃ yādiso tvaṃ tādiso rāmo ahosi ehi dāni āuso tvaṃ imaṃ ganaṃ pariharāti iti ko rājakumāra uddako rāmaputto sabrahmacārī me samāno āchari aṭṭhāne ca maṇṭhapesi ulārāya ca maṃ pūjāya pūjesi tassa maihaṃ rājakumāra etad hosi nāyaṃ dhammo nibbedāyana virāgāyana nirodhāya na upasamāyana abhiññāyana sambodhāya na nibbānāya saṃvattati yāvadeva neva saññānā saññāyatanūpapattiyāti sokho ahaṃ rājakumāra taṃ dhammaṃ analaṅkaritvā tasmā dhammā nibbejja apakkamiṃ sokho ahaṃ rājakumāra kiṃ kusala gavesi anuttaraṃ santi varapadaṃ pariyesamāno magadhesu anupubbena chārikaṃ caramāno yena uruvelā senāni gamo tadavasariṃ tattaddasaṃ ramanīyaṃ bhūmibhāgaṃ pāsādikaṃ ca vanasandaṃ nadin ca sandantiṃ setakaṃ supatitthaṃ ramanīyaṃ samantā ca gocara gāmaṃ tassa maihaṃ rājakumāra etad hosi ramanīyo ata bhūmibhāgo pāsādikō ca vanasando nadī ca sandati setakā supatitthā ramanīyā samantā ca gocara gāmo alaṃ vatidaṃ kulaputtassa padhānatthi kassa padhānāyāti sokho ahaṃ rājakumāra tatthēva nisēdiṃ alamidaṃ padhānāyāti apissumaṃ rājakumāra tissō upamāyo paṭibhaṃsu anacchariyā pubbē assuta pubbā seyyathāpi rājakumāra allaṃ kaṭṭhaṃ sasnehaṃ udake nikkhittaṃ atha puriso āgacchēya uttarāraniṃ ādāya aggiṃ abhinibbattessāmi tejo pātu karissāmīti taṃkiṃ maññasi rājakumāra apinuso puriso amuṃ allaṃ kaṭṭhaṃ sasnehaṃ උදකේ නික්කෙත්තං උත්තරාරණින් ආදාය අභිමන්තෙන්තෝ අග්ගින් අභිනිබ්බන්තේය තේජෝ පාතු කරේයාති නොහිදම් භන්තේ තංකෙස්ස හේතු අදුංහි භන්තේ අල්ලං කට්ටං සස්නේහං තංච පන උදකේ නික්ඛිත්තං යාව දේවච පනසෝ පුරිසෝ කිල මතස්ස විඝාතස්ස භාගී අස්සාති ඒවමේව කෝ රාජකුමාර ඒහි කේචි සමනාවා බ්‍රාහ්මනාවා කායේන චේව චිත්තේන ච කාමේ ඖපකණ්ඨා විහරಂತಿ යෝචනේ සංකාමේසු කාමත් ඡන්ද කාමසිනේහෝ කාමමුච්ඡා කාමපිපාසා කාමපරිලාහෝ සෝචඤ්ජත්තං නසුප්පහීනෝති නසුප්පටිපස්සද්ධෝ ඕපක්ඛමිකාචේපිතේ භන්තෝ සමනබ්‍රාහ්මණ දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදියන්ති අභබ්බාචතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය නොචේපිතේ භුන්තෝ සමනබ්‍රාහ්මණ ඕපක්ඛමිකා දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදියන්ති අභබ්බාවතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය අයංකමං රාජකුමාර පඨමා උපමා පටිභාසි අනච්චරියා පුබ්බේ අස්සුත පුබ්බා අපරාභිකමං රාජකුමාර දුතියා උපමා පටිභාසි අනච්චරියා පුබ්බේ අස්සුත පුබ්බා සේයථාපි රාජකුමාර අල්ලං කට් ඨං සස්නේහං ආරකා උදකා තලේ නික්ඛිත්තං අත පුරිසෝ ආගච්ඡේය උත්තරාරණින් ආදාය අග්ගින් අභිනිබ්බත් තෙස්සාමි තේජෝ පාතු කරිස්සාමීති තංකින් මඤ්ඤසි රාජකුමාර අපිනුසෝ පුරිසෝ අමුං අල්ලං කට්ටං සස්නේහං ආරකා උදකා තලේනික්ඛිත්තං උත්තරාරණින් ආදාය අභිමන්තෙන්තෝ අග්ගින් අභිනිබ්බත්තේය තේජෝ පාතු කරේයාති නොහිදම් භන්තේ තංකිස්ස හේතු අදුං හිභන්තේ අල්ලං කට්ඨං සස්නේහං කිංචාපි ආරකා උදකා තලේනික් කෙත්තං යාවදේවච පනසපුරිසෝ කිලමතස්ස විඝාතස්ස භාගී අස්සාති ඒවමේව කෝරාජකුමාර ඒහි කේචි සමනාවා බ්‍රාහ්මනාවා කායේන කෝකාමේහි වූපකට්ඨා විහරන්ති යෝචතේ සංකාමේසු කාමච්ඡන්දෝ කාමස්නේහෝ කාමමුච්ඡා කාමපිපාසා කාමපරිලාහෝ සෝච අඤ්ඤත් තං සුප්පහීනෝ තින සුප්පටිපස්සද්ධෝ ඕපක්ඛමිකාචේ පිතේ භුන්තෝ සමනබ්‍රාහ්මණ දුක්ඛාතිප්පාඛරා කටුකා වේදනා වේදියන්ති අභම්භාවතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය නොචේපිතේ භුන්තෝ සමනබ්‍රාහ්මණ ඕපක්ඛමිකා දුක්ඛාතිප්පාඛරා කටුකා වේදනා වේදියන්ති අභබ්භාවතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය අයං කෝමං රාජකුමාර දුතියා උපමා පටිභාසි අනච්චරියා පුම්බේ අස්සුත පුම්බා අපරාපිකමං රාජකුමාර තතියා උපමා පටිභාසි අනච්චරියා පුම්බේ අස්සුත පුම්බා සේයථාපි රාජකුමාර සුක්ඛං කට්ඨං කෝලාපං ආරකා උදකා තලේනික්කෙත්තං අත පුරිසෝ ආගච්ඡේය උත්තරාරණින් ආදාය අග්ගින් අභිනිබ්බත්තිස්සාමි තේජෝ පාතු කරිස්සාමීති තංකින් මඤ්ඤසි රාජකුමාර අපිනුසෝ පුරිසෝ අමුං සුක්ඛං කට්ඨං කෝලාපං ආරකා උදකා තලේනික්කෙත්තං උත්තරාරණින් ආදාය අභිමන්තෙන්තෝ අග්ගින් අභිනිබ්බත්තේය තේජෝ පාතු කරෙය්‍යාති ඒවම් භන්තේ තංකිස්ස හේතු අදුං හිභන්තේ සුක්ඛං කට්ඨං කෝලාපං තංච පන ආරකා උදකා තලේනික් කෙත්තන්ති ඒවමේව කෝ රාජකුමාර ඒහි කේචි සමනාවා බ්‍රාහ්මනාවා කායේන චේව චිත්තේන ච කාමේ ූපකට්ඨා විහරಂತಿ යෝචනේ සංකාමේසු කාමච්ඡන්දෝ කාමස්නේහෝ කාමමුච්ඡා කාමපිපාසා කාමපරිලාහෝ සෝච අජ්ජත්තං සුප්පහීනෝ හෝති සුප්පටිප්පස්සද්ධෝ ඕපක්ඛමිකාචේ පිතේ භුන්තෝ සමනම් බ්‍රාහ්මණ දුක්ඛාතිප්පාඛරා කටුකා වේදනා වේදියන්ති භබ්බාවතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය නොචේපිතේ භුන්තෝ සමනම් බ්‍රාහ්මණ ඕපක්ඛමිකා දුක්ඛාතිප්පාඛරා කටුකා වේදනා වේදියන්ති භබ්බාවතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය අයංකෝ මං රාජකුමාර තතියා උපමා පටිභාසි අනච්චරියා පුම්බේ අස්සුත පුම්බා ඉමාඛෝමං රාජකුමාර තිස්සෝපමා පටිභන්සු අනච්චරියා පුබ්බේ අස්සුත පුම්බා තස්සමයිහං රාජකුමාර ඒතදහෝසි යන්නුනාහන් දන්තේ දන්තමාධාය ජිවහාය තාලුං ආහච්ච චේතසාචිත්තං අභිනිගන්හෙයං අභිනිපීලෙයං අභිසන්තාපෙයන්ති සකවහං රාජකුමාර දන්තේහි දන්තමාධාය ජිවහාය තාලුං ආහච්ච චේතසාචිත්තං අභිනිගන්හාමි අභිනිප්පීලේමි අභිසන්තාපේමි තස්සමයිහං රාජකුමාර දන්තේභිදන්තමාධාය ජිවහාය තාලුං ආච්ච චේතසාචිත්තං අභිනිගන්හයතෝ අභිනිප්පීලයතෝ අභිසන්තාපයතෝ කච්චේහි සේදා මුච්ඡන්ති සේයථාපි රාජකුමාර බලවා පුරිසෝ දුබ්බලතරම් පුරිසං සීසේවා ගහෙත්වා කන්ධේවා ගහෙත්වා අභිනිග්ගන්හෙය අභිනිප්පීලෙය අභිසන්තාපෙය ඒවමේව කෝමේ රාජකුමාර දන්තේභිදන්තමාධාය ජිවහාය තාලුං ආහච්ච චේතසාචිත්තං අභිනිග්ගන්හයතෝ අභිනිප්පීලයතෝ අභිසන්තාපයතෝ කච්චේහි සේදා මුච්ඡන්ති आरद्धं कपन मे राजकुमार वीरियं होति असल्लीनं उपाठिता सति अपमुठा सारद्ध च पन मे कायो होति अपटिपसंध तेनेव दुःख पधानेन पधानाभितुन्नस्स सतो तस्मैहं राजकुमार एतदहोऽसि यन्नूनाहं अप्पानकं ज्ञानं ध्यायेयन्ति योखो अहं राजकुमार मुखतो च नासतो च अस्सास पस्सासे उपरुन्धिं तस्मैहं राजकुमार मुखतो च नासतो च अस्सास पस्सासे सुपरुन्धेषु कन्नसोते हि वातानं निक्खमन्तानं अधिमत्तो सद्दो होति सेयथापि नाम कम्मारगग्गर्या धममानाय अधिमत्तो सद्दो होति एवमेव को राजकुमार मुखतो च नासतो च अस्सास पस्सासे सुपरुन्धेषु कन्नसोते हि वातानं निक्खमन्तानं अधिमत्तो सद्दो होति आरद्धं कोपन मे राजकुमार वीरियं होति असल्लीनं उपाठिता सति अपमुठा सारद्ध च पन मे कायो होति अपटिपसंध तेनेव दुःख पधानेन पधानाभितुन्नस्स सतो तस्मैहं राजकुमार एतदहोऽसि यन्नूनाहं अप्पानकं एव ज्ञानं ध्यायेयन्ति सोखो अहं राजकुमार मुखतो च नासतो च कन्नतो च अस्सास पस्सासे उपरुन्धिं तस्मैहं राजकुमार मुखतो च नासतो च कन्नतो च अस्सास पस्सासे सुपरुन्धेषु अधिमत्ता वाता मुद्धानं ऊहनन्ति सेयथापि राजकुमार बलवा पुरिषो तिन्हेन शिखरेण मुद्धानं अभिमन्थेय एवमेव को मे राजकुमार मुखतो च नासतो च कन्नतो च अस्सास पस्सासे सुपरुन्धेषु अधिमत् तावाता मुद्धानं ऊहनन्ति आरद्धं कोपन मे राजकुमार वीरियं होति असल्लीनं උපත්හිතා සති අපම්මුට්ටා සාරද්ධච පනමේ කායෝති අපපටි පස්සද්ධ තේනේව දුක්ඛ පධානේන පධානාභිතුන්නස්ස සතෝ තස්ස මයිහං රාජකුමාරේ තදෝසි යන්නුනාහං අප්පානකංයේව ජානංජායේයන්ති සෝකෝහං රාජකුමාර මුඛතෝචනාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ උපරුන්ධින් තස්ස මයිහං රාජකුමාර මුඛතෝචනාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ සූපරුන්ධේසු අධිමත්තා සීසේ සීසවේදනාහොන්ති සේයථාපිරාජකුමාර බලවා පුරිසෝ දල්හේන වරත්තකබන්ධන සීසේ සීසවේටන්දදෙය ඒවමේවකෝ රාජකුමාර මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ සූපරුන්ධේසු අධිමත්තා සීසේ සීසවේදනාහොන්ති ආරද්ධංකෝ පනමේ රාජකුමාර විරියං හෝති අසල්ලීනං උපත්ථිතා සති අපම්මුට්ඨා සාරද්ධච පනමේ කායෝ හෝති අප්පටිප්පස්සද්ධ තේනේව දුක්ඛ පධානේන පධානාභිතුන්නස්ස සතෝ තස්ස මයිහං රාජකුමාර ඒතදෝසි යන්නුනාහං අප්පානකංයේව ජානංජායේයන්ති සෝකෝහං රාජකුමාර මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ උපරුන්ධින් තස්ස මයිහං රාජකුමාර මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ සූපරුන්ධේසු අධිමත්තා වාතා කුච්චින් පරිකන්තන්ති සේයථාපි රාජකුමාර දක්ඛෝ ගෝඝාතකෝ ආගෝඝාතකන්තේ වාසීවා තින්හේන ගෝවිකන්තනේන කුච්චින් පරිකන්තේය ඒවමේවකෝ රාජකුමාර මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ සූපරුන්ධේසු අධිමත් තාවාතා කුච්චින් පරිකන්තන්තේ ආරද්ධංකෝ පනමේ රාජකුමාර විරියං හෝති අසල්ලීනං උපත්ථිතා සති අපම්මුට්ඨා सारद्धो च पनमे खायोति अप्पटिप्पस्सद्धो तेनेव दुःखपधानेन पधानाभितुन्नस्स सतो तस्स मह्यं राजकुमार एतदहोऽसि यन्नूनाहं अप्पानकं एव ध्यानं ध्यायेयन्ति सुख अहं राजकुमार मुखतो च नासतो च कन्नतो च अस्सास पस्सासे उपरुन्धिं तस्स मह्यं राजकुमार मुखतो च नासतो च कन्नतो च अस्सास पस्सासेषु उपरुन्धेषु अधिमत्तो कायस्मिं दाहोति सेयथापि राजकुमार द्वे बलवन्तो पुरिषा दुर्बलतरं पुरिषं नानाबाहासु गयत्वा अङ्गारकासुया सन्तापेयुं सम्परितापेयुं एवमेव खो मे राजकुमार मुखतो च नासतो च कन्नतो च अस्सास पस्सासेषु उपरुन्धेषु अधिमत्तो कायस्मिं दाहोति आरद्धं खोपन मे राजकुमार वीर्यं होति असल्लीनं उपत्थिता सति अपमुत्था सारद्धो च पन मे कायोति अप्पटिप्पस्सद्धो तेनेव दुःखपधानेन पधानाभितुन्नस्स सतो अपि सुमं राजकुमार देवतादिस्वा एव मांसु कालकतो समनो गौतमोति एकच्चा देवता एव मांसु न कालकतो समनो गौतमो अपि च कालं करोतीति एकच्चा देवता एव मांसु न कालकतो समनो गौतमो नपि कालं करोति अर्हं समनो गौतमो विहारो त्वेवेशो अर्हतो एव रूपो होतीति तस्स मह्यं राजकुमार एतदहोऽसि यन्नूनाहं सब्बसो आहारो पच्छेदाय पटिपञ्जयन्ति अथ खोमं राजकुमार देवता उपसंकमित्वा एतदोचुं माखो त्वं मारिस सम्बसो आहारो पञ्चेदाय पटिपञ्जि सचेखो त्वं मारिस सम्बसो आहारो पञ्चेदाय पटिपञ्जिससि तस्स ते मयं दिम्बं ओजं लोमकूपे अञ्जो हरिंसाम ताय त्वं यापिस्ससीति तस्स मह्यं राजकुमार एतदोऽसि अहं चेव कोपन सब्बसो अजन्धुकं पटिजानीयं इमा च मे देवता दिम्बं ओजं लोमकूपे अञ्जो हरेयुं ताय चाहं यापेयं तं ममास मुसाति सोखो अहं राजकुमार ता देवता पच्चाचिक्खामि हलन्ति वदामि तस्स मह्यं राजकुमार एतदोऽसि यन्नूनाहं थोकं थोकं आहारं आहारेयं पसतं पसतं यदि वा मुग्गयुसं यदि वा कुलत्थयुसं यदि वा कलाययुसं यदि वा हरेणुकयुसन्ति सोखो अहं राजकुमार थोकं थोकं आहारं आहारेसिं पसतं पसतं यदि वा मुग्गयुसं यदि वा कुलत्थयुसं यदि वा कलाययुसं यदि वा हरेणुकयुसं तस्स मह्यं राजकुमार थोकं थोकं आहारं आहारयतो पसतं पसतं यदि वा मुग्गयुसं यदि वा कुलत्थयुसं यदि वा कलाययुसं यदि वा हरेणुकयुसं अधिमत्त कसिमानं पत्तो कायोति सेयथापि नाम आसेति कपम्बानि वा काकपम्बानि वा एवमेवस्सु मे अङ्गपच्चङ्गानि भयान्ति ता एव पाहारताय सेयथापि नाम ओट्ठपदं एवमेवस्सु मे आनिषदं होति तायेव पाहारताय सेयथापि नाम वट्ठ नावली एवमेवस्सु मे पिच्छिकण्टको उन्नतावनतोति तायेव पाहारताय सेयथापि नाम जरसालाय गोपानसियो ओलुग्ग विलुग्गा भवन्ति एवमेवस्सु मे फासुलियो ओलुग्ग विलुग्गा भवन्ति तायेव पहारताय सेयथापि नाम गंभीरे उदपाने उदकतारका गंभीरगता उक्खायिका दिस्सन्ति एवमेवस्सु मे अक्खिकूपेषु अक्खितारका गंभीरगता उक्खायिका दिस्सन्ति तायेव पाहारताय सेयथापि नाम तित्तकालाभु आमकच्छिन्नो वातातपेन संफुटितो होति सम्मिलातो एवमेवस्सु मे सीसच्छवि संफुटिता होति सम्मिलाता तायेव पाहारताय सोखो अहं राजकुमार उदरच्छविं परामसिस्सामीति पिट्ठिकण्टकं येव परिगह्णामि पिट्ठिकण्टकं परामसिस्सामीति उदरच्छविं येव परिगह्णामि यावस्सु मे राजकुमार उदरच्छवि पिट्ठिकण्टकं अल्लीनाहोति तायेव पाहारताय सोखोऽहं राजकुमार वच्चं वा मुत्तं वा करिष्यामीति तथेव अवकुज्यो पपतामितायेव पाहारताय सोखोऽहं राजकुमार इममेव कायं अस्सासिन्तो पाणिना गत्तानि अनुमञ्जामि तस्मैहं राजकुमार पाणिना गत्तानि अनुमञ्जतो पूतिमूलानि लोमानि कायस्मा पपतन्ति तायेव पाहारताय अपिस्सुमं राजकुमार मनुस्सादिस्वा एव मांसु कालो समनो गोतमोति एकच्चे मनुस्सा एव मांसु न कालो समनो गोतमो सामु समनो गोतमोति एकच्चे मनुस्सा एव मांसु न कालो समनो गोतमो नपि सामु मंगुरच्छवि समनो गोतमोति यावस्सु मे राजकुमार ताव परिशुद्धो छविवन्नो परियोदातो उपहतो होति तायेव पाहारताय तस्मैहं राजकुमार एतदोऽसि येखो केचि अतीत मन्धानं समना वा ब्राह्मणा वा ओपक्कमिका दुःखातिप्पा कटुका वेदना वेदींसु ඒතාව පරමං නයිතෝ භීයෝ යේපිහිකේචයනාගතමන්ධානං සමනාවා බ්‍රාහ්මනාවා ඕපක්කමිකා දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදේසං සන්ති ඒතාව පරමං නයිතෝ භීයෝ යේපිහිකේචේතරයි සමනාවා බ්‍රාහ්මනාවා ඕපක්කමිකෝ දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදියන්ති ඒතාව පරමං නයිතෝ භීයෝ නඛපනාහං ඉමාය කටුකාය දුක් කරකාරිකාය අධිගච්ඡාමි උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂං සියානුඛෝ අඤ්ඤෝ මග්ගෝ බෝධායාති තස්ස මයිහං රාජකුමාර ඒතදහෝසි අභිජානාමිකෝ පනාහං පිතු සක්කස්ස කම්මන්තේ සීතාය ජම්බුච්ඡායාය නිසින්නෝ විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම්පේති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහරිතා සියානුඛෝ ඒසෝ මග්ගෝ බෝධායාති තස්ස මයිහං රාජකුමාර සතානුසාරී විඤ්ඤාණං අහෝසි ඒසෝ මග්ගෝ බෝධායාති තස්ස මයිහං රාජකුමාර ඒතදහෝසි කින්නුඛෝ අහං තස්ස සුඛස්ස භායාමි යං තං සුඛං අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහිති තස්ස මයිහං රාජකුමාර ඒතදහෝසි නඛෝ අහං තස්ස සුඛස්ස භායාමි යං තං සුඛං අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහිති තස්ස මයිහං රාජකුමාර ඒතදහෝසි නඛෝතං සුකරං සුඛං අධිගන්තුං ඒවං අධිමත්ත කසිමානං පත්තකායේන යන්නුනාහං ඕලාරිකං ආහාරං ආහාරේයං ඕදන කුම්මා සන්ති යෝඛෝ අහං රාජකුමාර ඕලාරිකං ආහාරං ආහාරේසිං ඕදන කුම්මාසං තේනඛෝ පනමං රාජකුමාර සමයේන පංචවග්ගයා භික්ඛෝ පච්චුපට්ඨිතා හොන්ති යංඛෝ සමනෝ ගෝතමෝ ධම්මං අධිගමිස්සති තං නෝ ආරෝචෙස්සති ති යතඛං රාජකුමාර ඕලාරිකං ආහාරං ආහාරේසින් ඕදන කුම්මාසං අතමේතේ පංචවග්ගයා භික්ඛු නිබ්බෙජ්ජ පක්කමින්සු බාහුලිකෝ සමනෝ ගෝතමු පධාන විබ්භන්තෝ ආවත්තෝ බාහුල්ලායාති සෝකෝහං රාජකුමාර ඕලාරිකං ආහාරං ආහාරෙත්වා බලංගහෙත්වා විවිච්චේව කාමේහි පෙයාල පඨමංජානං උපසම්පජ්ජ විහාසින් විතක්ක විචාරානං උපසමා පෙයාල දුතියංජානං පෙයාල තතියංජානං පෙයාල චතුත්ථංජානං උපසම්පජ්ජ විහාසින් සෝඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනී විගතෝ පක්ඛිලේසේ මුදු භූතේ කම්මනී ඨිතේ ආනෙන්ජප්පත්තේ පුබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අභිනින්නාමේසින් සෝ අනේක වේතං පුබ්බේ නිවාසං අනුස්සරාමි සේයතිදං ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ පෙයාල ඉතිසාකාරං සෞන්දේසං අනේක වේතං පුබ්බේ නිවාසං අනුස්සරාමි අයං කෝ මේ රාජකුමාර රත්තියා පඨමේයාමි පඨමා විජ්ජා අධිගතා අවිජ්ජා විහතා විජ්ජා උප්පන්න තමෝ විහතෝ ආලෝක උප්පන්නෝ යථාතං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝ පක්ඛිලේසේ මුදු භූතේ කම්මනී ඨිතේ ආනෙන්ජප්පත්තේ සත්තානං චුතෝපපාත ඥානාය චිත්තං අභිනින්නාමේසින් සෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්තේ පස්සාමි චවමානේ උපපඤ්ජමානේ හීනේ පනීතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්තේ පජානාමි පෙයාල අයං කෝ මේ රාජකුමාර රත් त्या मध्यमे आमि द्वितीया विद्या अधिगता अविद्या विहता विद्या उपन्ना तमो विहतो आलोको उपन्नो यथा तं अप्पमत्तस्स आतापिनो पहितत्तस्स विहरतो सो एवं समाहिते चित्ते परिशुद्धे परियोदाते अनंगने विगतो पक्किलेशे मुदुभूते कम्मनीथिते आनिंजपत्ते आसवानं खयज्ञानाय चित्तं अभिनिन्नामि सिं सो इदं दुःखन्ति यथा भूतं अभ्यन्यासिं पेयाल अयं दुःख निरोधगामिनी प्रतिपदति यथा भूतं अभ्यन्यासिं इमे आसवाति यथा भूतं अभ्यन्यासिं पेयाल अयं आसव निरोधगामिनी प्रतिपदति यथा भूतं अभ्यन्यासिं तस्मेवं जानतो एवं पश्यतो कामासवापि चित्तं विमुच्छित्थ भासवापि चित्तं विमुच्छित्थ अविद्यासवापि चित्तं विमुच्छित्थ विमुत्तस्मिं विमुत्तमिति ज्ञानं अहोसि कीना जातिभूषितं ब्रह्मचर्यं कथं करणीयं न परं इत्थत्तायाति अभ्यन्यासिं अयं को मे राजकुमार रत्या पच्छिमे यामि तत्या विद्या अधिगता अविद्या विहता विद्या उपन्ना तमो विहतो आलोको उपन्नो यथा तं अप्पमत्तस्स आतापिनो पहितत्तस्स विहरतो तस्मैहं राजकुमार एतदहोसि अधिगतो को म्यायं धम्मो गंभीरो दुद्दसो दुरनुबोधो संतो पनीतो अतक्का वचरो निपुनो पंडित वेदनीयो आलय रामाखोपनायं पजा आलय रता आलय सम्मुदिता आलय रामाय खोपन पजाय आलय रताय आलय सम्मुदिताय दुद्दसं इदं ठानं यदिदं इदप्पच्छयता पटिच्च समुपादो idam piko thanan duddasan yadidam sabba sankhara samatho sabbu padhi patinissaggo tanhakkhayo virago nirodho nibbanam අහං චේව කෝපන ධම්මං දේසෙයං පරේච මේන ආජානෙයුං සෝමමස්ස කිලමතෝ සාමමස්ස විහෙසාති අපිස්සුමං රාජකුමාර ඉමා අනච්චරියා ගාථා පටිභන්ස පුබ්බේ අස්සුත පුබ්බා කිච්චේන මේ අධිගතන් හලන්දානි පකාසිතුන් රාගදෝස පරේතේහි නායන් ධම්මෝසු සම්බුදු පටිසෝතගාමින් නිපුනං ගම්භේරං දුද්දසං අනුන් රාගරත්තාන දක්ඛින්ති තමුඛන්ධේන ආවටාති ඉතිහ මේ රාජකුමාර පටිසංචික්ඛතෝ අප්පෝ සුක්ඛතාය චිත්තං නමතිනෝ ධම්මදේශනාය අතකෝ රාජකුමාර බ්‍රහ්මුණෝ සහම්පතිස්ස මම චේතසා චේතෝ පරිවිතක්ක මඤ්ඤායේ තදෝසි නස්සති වත භෝලෝකෝ විනස්සති වත භෝලෝකෝ යත්‍රහි නාම තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පෝ සුක්ඛතාය චිත්තං නමතිනෝ ධම්ම දේශනායාති අතකෝ රාජකුමාර බ්‍රහ්මා සහම්පති සේයථාපි නාම බලවා පුරිසෝ සම්මිංජිතං වා බාහං පසාරේය පසාරිතං වා බාහං සම්මිංජේය ඒවමේව බ්‍රහ්මලෝකේ අන්තරහිතෝ මම පුරතෝ පාතුරහෝසි අතකෝ රාජකුමාර බ්‍රහ්මා සහම්පති ඒකං සං උත්තරා සංගං කරිත්වා යේනාහං තේනං ජලිම් පනාමිත්වා මං ඒතදෝච දේසේතු භන්තේ භගවා ධම්මං දේසේතු සුගතෝ ධම්මං සන්ති සත්තා අපරජක්ඛ ජාතිකා අස්සවනතා ධම්මස්ස පරිහායන්ති බහිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝති ඉදම වාච රාජකුමාර බ්‍රහ්මා සහම්පති ඉදං වත්වා අතා පරං ඒතද වාච පාතුරහෝසි මගධේසු පුබ්බේ ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තිතෝ අවාපුරේතං අමතස්ස ද්වාරං සුනන්තු ධම්මං විමලේනානුබුද්ධං සේලේයථා පම්බත මුද්ධනිත්තිතෝ යථාපි පස්සේ ජනතං සමන්තතෝ තතුපමං ධම්ම මයං සුමේධ පාසාද මාරුයිහ සමන්ත චක්ඛු සෝකාවතින්නං ජනත මපේත සෝකු අවෙක් කස්සු ජාති ජරාභිභූතං උට්ඨේහි වීර විජිත සංගාම සත්ථවාහ අනන විචාර ලෝකේ දේසස්සු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සන්තිති අතක්වාහං රාජකුමාර බ්‍රහ්මුණෝ ච අඤ්ඤේසනං විදිත්වා සත්තේසු ච කාරුඤ්ඤං පටිච්ච බුද්ධචක්ඛු කුණාලෝකං ඕලෝකේසින් අද්ද සංඛෝහං රාජකුමාර බුද්ධචක්ඛුණාලෝකං ඕලෝකෙන්තෝ සත්තේ අප්පරජක්ඛේ මහරජක්ඛේ තික්ඛින්ද්‍රේ මුදින්ද්‍රේ ස්වාකාරේ සුවිඤ්ඤාපේ අප්පේකච්චේ පරලෝක වජ්ජ භයදස්සාවිනෝ විහරන්තේ සේයථාපි නාම උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පේකච්ඡානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකේ ජාතානි උදකේ සංවන්ධානි උදකානුගතානි අන්තෝනි මුග්ගපෝසිනි අපේකච්ඡානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකේ ජාතානි උදකේ සංවන්ධානි සමෝදකං තිතානි අප්පේකච්ඡානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකේ ජාතානි උදකේ සංවන්ධානි උදකා අච්චුංගම්මතිත්තන්ති අනුපලිත්තානි උදකේන ඒවමේව කෝහං රාජකුමාර බුද්ධචක්ඛුනා ලෝකං වෝ ලෝකෙන්තෝ අද්ද සංසත්තේ අප්පරජක්ඛේ මහරජක්ඛේ තික්ඛින්ද්‍රයේ මුදින්ද්‍රයේ ස්වාකාරේ සුවිඤ්ඤාපේ අපේකච්චේ පරලෝක වජ්ජ භයදස්සා විනෝ විහරන්තේ අතඛාහං රාජකුමාර බ්‍රහ්මානං සහම්පතිං ගාථාය පච්ච භාසින් අපාරුතාතේ සං අමතස්ස ද්වාරා යේසෝතවන්තෝ පමුංචන්තු සද්ධං විහිංස සංඤී පගුණං නභාසින් ධම්මං පනේතං මනුජේසු බ්‍රහ්මේති අතකෝ රාජකුමාර බ්‍රහ්මා සම්පති කතාවකාසෝකමි භගවතා ධම්ම දේශනායාති මං අභිවාදෙත්වා පදක්ඛිනං කත්වා තත්තේ වන්තරධායි තස්සමයිහං රාජකුමාරේ තදෝසි කස්සනුකාහං පඨමං ධම්මං දේසෙයං කෝයිමන් ධම්මං කිප්පමේව ආජානිස්සතීති තස්සමයිහං රාජකුමාරේ තදෝසි අයං කාලාරෝ කාලාමෝ පණ්ඩිතෝ බ්‍යත්තෝ මේධාවී දීඝරත්තං අපරජක්ඛ ජාතිකෝ යන්නුනාහං ආලාරස්ස කාලාමස්ස පඨමං ධම්මං දේසෙයං සෝයිමන් ධම්මං කිප්පමේව ආජානිස්සතීති අතකෝමං රාජකුමාර දේවතා උපසංකමිත්වායි තදෝච සත්තාහ කාලකතෝ භන්තේ ආලාරෝ කාලාමෝති ඥානංච පනමේ දස්සනං උදපාදි සත්තාහ කාලකතෝ ආලාරෝ කාලාමෝති තස්සමයිහං රාජකුමාරේ තදෝසි මහාජානියෝඛ ආලාරෝ කාලාමෝ සචේහි සෝයිමන් ධම්මං සුනේය කිප්පමේව ආජානෙයාති තස්සමයිහං රාජකුමාරේ තදෝසි කස්සනුකාහං පඨමං ධම්මං දේසෙයං කෝයිමන් ධම්මං කිප්පමේව ආජානිස්සතීති තස්සමයිහං රාජකුමාරේ තදෝසි අයං කෝ උද්දකෝ රාමපුත්තෝ පණ්ඩිතෝ බ්‍යත්තෝ මේධාවී දීඝරත්තං අපරජක්ඛ ජාතිකෝ යන්නුනාහං උද්දකස්ස රාමපුත්තෝ तस्स पठमन् धम्मं देशेयं सो इमं धम्मं किप्फमेव आजानिस्सतीति अथ को मं राजकुमार देवता उपसंकमित्वा एतदोच अभिदोष काल कतो भन्ते उद्दको राम पुन्तोति ज्ञानंच पनमे दस्सनं उदपादि अभिदोष काल कतो उद्दको राम पुन्तोति तस्मह्यं राजकुमार एतदोषि महाजानियोखो उद्दको रामपुत्तो सचेहि सोऽयमं धम्मं सुनीय क्षिप्रमेव आजानीयाति तस्स मह्यं राजकुमार एतदोषि कस्सनुखोऽहं पठमं धम्मं देशेयं को इमं धम्मं क्षिप्रमेव आजानिष्यतीति तस्स मह्यं राजकुमार एतदोषि बहुकाराखो मे पञ्चवग्गया भिक्खु ये मं पधान पहितत्तं उपट्ठहिंसु यन्नूनाहं पञ्चवग्गयानं भिक्खूनं पठमं धम्मं देशेयन्ति तस्स मह्यं राजकुमार एतदोषि कहन्नुखो एतरहि पञ्चवग्गया भिक्खु विहरन्तीति अद्ध संखो अहं राजकुमार दिव्येन चक्खुना विशुद्धेन अतिकांत मानुषकेन पंचवग्गे भिक्खु वाराणसीं विहरन्ते इसिपतने मिगदाये अथ क्वाहं राजकुमार उलुवेलायं यथाभिरन्तं विहरित्वा येन वाराणसी तेन चारिकं पक्कामिं अद्दसाखो मं राजकुमार उपको आजीवको अन्तरा च गयं अन्तरा च बोधिं अद्धानमग्गपटिपन्नं दिस्वानमं एतदोच विप्पसन्नानि खो ते आवसो इन्द्रियानि परिशुद्धो छविवन्नो परियोदातो कंसि त्वं आवसो उद्दिश्य पब्बजितो को वा ते सत्था कस्स वा त्वं धम्मं रोचेसीति एवं उत्ते अहं राजकुमार उपकं आजीवकं गाथाय अज्यभासिं सब्बाभिभो सब्बविदुहमस्मि। සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ සබ්බංජෝ තණ්හක්ඛේ විමුක්තෝ සයං අභිඤ්ඤාය කමුද්දිසෙයං නමේ ආචරියෝ අත්ථි සදෙසෝ මේන විජ්ජති සදේවකස්මින් ලෝකස්මින් නත්ථි මේ පටිපුග්ගලෝ අහං අරහාලෝකේ අහං සත්තානුත්තරෝ ඒකෝමි සම්මා සම්බුද්ධෝ සීති භූතෝස්මි නිබ්බුතෝ ධම්මචක් කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං අන්ධභූතස්මින් ලෝකස්මින් ආහංචං අමත දුන්දුභින්ති යථාකෝත්වංආවසෝ පටිජානාසි අරහසි අනන්තජිනෝති මාදිසාවේ ජිනාහොන්ති යේ පත්තා ආසවක්ඛයං ජිතාමේ පාපකා ධම්මා තස්මාහං උපකා ජිනෝති ඒවං වුත්තේ රාජකුමාර උපකෝ ආජීවකෝ හුවෙය පාවසෝති වත්වා සීසං ඕකම් පෙත්වා උම්මග්ගං ගහෙත් පක්කාමි අතක්වාහං රාජකුමාර අනුපුම්බේන චාරිකං චරමානු යේන බාරානසීසි පතනං මිගදායෝ ඒන පංචවග්ගයා භික්ඛුතේනුපසංකමින් අද්ද සංසුකෝමං රාජකුමාර පංචවග්ගයා භික්ඛු දුරතෝ ආගච්ඡන්තං දිස්වාන අඤ්ඤමඤ්ඤං සණ්ඨපේසුං අයංකෝ ආවසෝ සමනෝ ගෝතමෝ ආගච්ඡති වාහුලිකෝ පධාන විභ්‍රන්තෝ ආවත්තෝ බාහුල්ලාය සෝනීව අභිවාදේ තබ්බෝන පච්චුට්ඨා තබ්බෝ නාස්සපත් චීවරම් පටිග්ගහේ තබ්බං අපිචඛෝ ආසනං ඨපේ තබ්බං සචේ ආකංඛිස්ස තිනිසේ දිස්ස තීති යථා යථාඛෝ අහං රාජකුමාර උපසංකමාමි තථා තථා පංචවග්ගයා භික්ඛු නාසක්ඛින්ස සකාය කතිකාය සන්ඨාතුං අප්පේකච්චේ මං පච්චුග්ගන්ත්වා පත්ත චීවරං පටිග්ගහේසුං අපේකච්චේ ආසනං පඤ්ඤාපේසුං අපේකච්චේ පාදෝදකං උපට්ඨපේසුං අපිචඛෝ මං නාමේන ච ආවුසෝ ආදේන ච සමුදාචරಂತಿ ඒවං වුත්තේ අහං රාජකුමාර පංචවග්ගේ භික්ඛු ඒතද ෝචං මා භික්ඛවේ තථාගතං නාමේන ච ආවසෝ ආදේන ච සමුදාචරිත්ත අරහං භික්ඛවේ තථාගතෝ සම්මා සම්බුද්ධ ඕදහත භික්ඛවේ සෝතං අමත මධිගතං අහමනුසාසාමි අහං ධම්මං දේසේමි යථානුසිට්ඨං තථා පටිපඤ්ජමානා නචිරස්සේව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මානගාරියම් පබ්බජන්ති තදනුත්තරම් බ්‍රහ්මචරිය පරියෝසානං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරිස්සථාති ඒවං උත්තේ රාජකුමාර පංචවග්ගයා භික්ඛු මං ඒතද වෝචුං තාය භික්ඛෝ ත්වං ආවසෝ ගෝතම ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජ්‍යගමා උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විසේසං කිම්පන ත්වං ඒතරහි බාහොලිකෝ පධාන විම්භන්තු ආවට්ටෝ බාහුල්ලාය අධිගමිස්ස සියුත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විසේසන්ති ඒවං වුත්තේ අහං රාජකුමාර පංචවග්ගේ භික්ඛු ඒතද වූචං න භික්ඛවේ තථාගතෝ බාහුලිකෝ න පධාන විම්භන්තු න ආවත් තෝ බාහුල්ලාය අරහං භික්ඛවේ තථාගතෝ සම්මා සම්බුද්ධ ඕදහත භික්ඛවේ සෝතං අමත මධිගතං අහමනුසාසාමි අහං ධම්මං දේසේමි යථානුසිට්ඨං තථා පටිපඤ්ජමානා නචිරස්සේව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචරිය පරියෝසානං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරිස්සථාති ဒුතියම් පිඛෝ රාජකුමාර පංචවග්ගයා භික්ඛු මං ඒතද වූචුං තාය භික්ඛෝ ත්වං ආවසෝ ඉරියාය තාය පටිපදාය තාය දුක් कर कारिकाय नाज्यगमा उत्तरी मनुष्य धम्मा अलमरिय ज्ञान दर्शन विशेषं किं पन त्वंगेतरहि बाहुलिको पधान विभन्तु आवत्तो बाहुल्लाय अधिगमिष्यसि उत्तरि मनुष्य धम्मा अलमरिय ज्ञान दर्शन विशेषंति द्वितीयं भिक्खो अहं राजकुमार पञ्चवग्गीये भिक्खु एतद् वोचं न भिक्खवे तथागतो बाहुलिको न पधान विभन्तो न आवत्तो बाहुल्लाय अरहं भिक्खवे तथागतो सम्मा सम्बुद्ध ओदहत भिक्खवे सोतं अमृतमधिगतं अहमनुशासामि अहं धम्मं देशेमि यथानुसिट्ठं तथा पटिपञ्जमाना न चिरस्सेवयस्सत्थाय कुलपुत्ता सम्मदेव अगारस्मा अनगार्यं पब्बजन्ति तदनुत्तरं ब्रह्मचर्य परियोसानं दिट्ठेव धम्मि स्वयं अभिन्या सच्चिकत्वा उपसंपज्ज विहरिस्थाति ततियं भिक्खो राजकुमार पञ्चवग्गीया भिक्खु मं एतद् वोचुं ताय भिक्खो त्वं आवसो इरियाय ताय पटिपदाय ताय दुःखकारिकाय नाज्यगमा उत्तरी मनुष्य धम्मा अलमरिय ज्ञान दर्शन विशेषं किं पन त्वंगेतरहि बाहुलिको पधान विभन्तु आवत्तो बाहुल्लाय अधिगमिष्यसि उत्तरि मनुष्य धम्मा अलमरिय ज्ञान दर्शन विशेषंति एवं ते अहं राजकुमार पञ्चवग्गीये भिक्खु एतद् वोचं अभिजानाथ मेनो तुं हे भिक्खवे इतो पुम्बे एव रूपं वभावित मे तन्ति नो हे तं भन्ते न भिक्खवे तथागतो बाहुलिको न पधान विभन्तो न आवत्तो बाहुल्लाय अरहं भिक्खवे तथागतो सम्मा सम्बुद्ध ओदहत भिक्खवे सोतं अमृतमधिगतं अहमनुशासामि अहं धम्मं देशेमि यथानुसिट्ठं तथा पटिपञ्जमाना न चिरस्सेवयस्सत्थाय कुलपुत्ता सम्मदेव अगारस्मा अनगार्यं पब्बजन्ति तदनुत्तरं ब्रह्मचर्य परियोसानं දිිට්ටේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරිස්සථාති අසක්කින්කෝ අහං රාජකුමාර පංචවග්ගේ භික්ඛෝ සංඥාපේතුම් ද්වේපිසුදං රාජකුමාර භික්ඛෝ ඕවදාමි තයෝ භික්ඛෝ පින්ඩාය චරන්ති යං තයෝ භික්ඛෝ පින්ඩාය චරිත්වා ආහරන්ති තේන චබ්බග්ගයායාපේම තයෝපිසුදං රාජකුමාර භික්ඛෝ ඕවදාමි ද්වේ භික්ඛෝ පින්ඩාය චරන්ති යං ද්වේ භික්ඛෝ පින්ඩාය චරිත්වා ආහරන්ති තේන චබ්බග්ගයායාපේම අතකෝ රාජකුමාර පංචවග්ගයා භික්ඛූ මයා ඒවං ඕවදියමානා ඒවං අනුසාසියමානා නචිරස්සේව යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්ති තදනුත්තරම් බ්‍රහ්මචරිය පරියෝසානං දිිට්ටේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරිං සුති ඒවං වුත්තේ බෝධිරාජකුමාරෝ භගවන්තං ඒතදවෝච කීව චිරේනනුකෝ භන්තේ භික්ඛු තථාගතං විනායකං ලභමානෝ යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචරිය පරියෝසානං දිිට්ටේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරේයාති තේන හි රාජකුමාර තඤ්ඤේ වෙත්ථ පටිපොච්චිස්සාමි යථාතේ කමේය තථානං ව්‍යාකරේයාසි තං කිම්මඤ්ඤසි රාජකුමාර කුසලෝ ත්වං හත් හාරුයිහේ අංකුසගයිහේ සිප්පේති ඒවම් භන්තේ කුසලෝ අහං හත්හාරුයිහේ අංකුසගයිහේ සිප්පේති තංකින් මඤ්ඤසි රාජකුමාර ඉදපුරිසෝ ආගච්ඡේය බෝධිරාජකුමාරෝ හත්තාරුයිහං අංකුසගයිහං සිප්පං ජානාති තස්සාහං සන්තිකේ හත්තාරුයිහං අංකුසගයිහං සිප්පං සික්ඛිස්සාමීති so chas asandhu yavat kang sandhen pattabbang tan sampapuneya so chas bauha badhu yavat kang appabadhen pattabbang tan sampapuneya so chas satho mayavi yavat kang asathen amayavina pattabbang tan sampapuneya so chas kusito yavat kang aradha viriyen pattabbang tan sampapuneya so chas duppanyo yavat kang panyavata pattabbang tan sampapuneya tan kimmanya siraja kumara apinuso puriso tava santike hattaruyang ankusagayang sippang sikkheyati ekamekena pibhante angena samannagato so puriso namam santike hattaruyang ankusagayang sippang sikkheya kopanavada panchahangeti tankin manyasi rajakumara idha puriso agacheya bodhirajakumaro hattaruyang ankusagayang sippang janati tassahang santike hattaruyang ankusagayang sippang sikkhissamiti so chas saddho yavat kang saddhen pattabbang tan sampapuneya so chas appabadhu yavat kang appabadhen pattabbang tan sampapuneya so chas asatho amayavi yavat kang asathen amayavina pattabbang tan sampapuneya so chas aradha viriyo yavat kang aradha viriyen pattabbang tan sampapuneya so chas panyava yavat kang panyavata pattabbang tan sampapuneya tan kin manyasi rajakumara apinuso puriso tava santike hattaruyang ankusagayang sippang sikkheyati ඒකමේකේන පිභන්තේ අංගේන සමන්නාගතෝ සෝපුරිසෝ මම සන්තිකේ හත්තාරයහං අංකුසගයහං සිප්පං සික්කේය කෝපනවාද පංචහංගේහිති ඒවමේව කොරාජකුමාර පංචිමානි පධානියංගානි කතමානි පංච ඉධරාජකුමාර භික්‍ඛු සද්ධෝති සද්ධහති තථාගතස්ස බෝධිං ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරථි සත් තාදේව මනුස්සානං බුද්ධ භගවාති අප්පාබාධෝති අප්පාතංකෝ සම්වේපාකිනියා ගහනියා සමන්නාගතෝ නාති සීතාය නාචුන්හාය මජ්ජිමාය පධානක්ඛමාය අසඨෝති අමායාවි යථාභූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤුසුවා සම්බ්‍රහ්මචාරීසු ආරද්ධවීරියෝ විහරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උප්පාදාය තාමවා දල්හ පරක්කමෝ අනිඛිත තදුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවාහෝති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානි කොරාජකුමාර පංච පධානියංගානි ඉමේහි කොරාජකුමාර පංචහි පධානියංගේහි සමන්නාගතෝ භික්ඛු තථාගතං විනායකං ලභමානු යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්ති තදනුත්තරම් බ්‍රහ්මචරිය පරියෝසානන්දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත් උපසම්පජ්ජ විහරේය සත්තවස්සානි තිට්ඨන්තු රාජකුමාර සත්තවස්සානි ඉමේහි පංචහි පධානියංගේහි සමන්නාගතෝ භික්ඛු පෙයාල විහරේය ච වස්සානි පෙයාල පංච වස්සානි පෙයාල චත්තාරි වස්සානි පෙයාල తీని వస్సాని పెయ్యాల ద్వే వస్సాని పెయ్యాల ఏకం వస్సం తిట్టతు రాజకుమార ఏకం వస్సం ఇమేహి పంచహి పదాని అంగేహి సమన్నాగతో భిక్ఖు పెయ్యాల విహరేయ సత్తమాసాని తిట్టంతు రాజకుమార సత్తమాసాని ఇమే పంచహి పదాని అంగేహి సమన్నాగతో భిక్ఖు పెయ్యాల విహరేయ చ మాసాని పెయ్యాల పంచమాసాని పెయ్యాల చత్తారి మాసాని పెయ్యాల తీని మాసాని పెయ్యాల ద్వే మాసాని పెయ్యాల ఏకం మాసం పెయ్యాల అర్ధమాసం తిట్టతు రాజకుమార అర్ధమాసో ఇమేహి పంచహి పదాని అంగేహి సమన్నాగతో భిక్ఖు తథాగతం వినాయకం లభమాను యస్సత్థాయ కులపుత్తా సమ్మదేవ అగారస్మ అనగారియం పంబజంతి తదనుత్తరం బ్రహ్మచర్య పరియోసానందింఠేవ ధమ్మి స్వయం అభిజ్ఞా సచ్చికత్వా ఉపసంపజ్జ విహరేయ సత్తరత్తిందివాతి తిట్టంతు రాజకుమార సత్తరత్తిందివాని ఇమేహి పంచహి పదాని అంగేహి సమన్నాగతో భిక్ఖు తథాగతం వినాయకం లభమాను యస్సత్థాయ కులపుత్తా సమ్మదేవ అగారస్మ అనగారియం పబ్బజంతి తదనుత్తరం బ్రహ్మచర్య పరియోసానందింఠేవ ధమ్మి స్వయం అభిజ్ఞా సచ్చికత్వా ఉపసంపజ్జ విహరేయ చరత్తిందివాని పెయ్యాల పంచరత్తిందివాని పెయ్యాల చత్తారి రత్తిందివాని పెయ్యాల తీని రత్తిందివాని పెయ్యాల ద్వే రత్తిందివాని పెయ్యాల ఏకం రత్తిందివం తిట్టతు రాజకుమార ఏకం రత్తిందివం ఇమేహి పంచహి పదాని అంగేహి సమన్నాగతో భిక్ఖు తథాగతం వినాయకం లభమాను సాయ మనుసిట్ఠో పాతో విశేషం అధిగమిస్సతి పాత మనుసిట్ఠో సాయం విశేషం అధిగమిస్సతి ఏవం వృత్ ते बोधिराज कुमारो भगवन्तं एतदोच अहो बुद्धो अहो धम्मो अहो धम्मस्स स्वाक्खातता यत्र हि नाम साय मनुसिद्धो पातो विशेषं अधिगमिष्यति पात मनुसिद्धो सायं विशेषं अधिगमिष्यति इति एवं वुत्ते संजिका पुत्तो मानवो बोधिराज कुमारं एतदवोच एवमेव पनायं भवं बोधि अहो बुद्धो अहो धम्मो अहो धम्मस्स स्वाक्खातताति च वदेति अथ च पन भवं नतं भवन्तं गौतमं शरणं गच्छति धम्मं च भिक्खु संघं चाति माहेवं सम्म संजिका पुत्त अवच माहेवं सम्म संजिका पुत्त अवच सम्मुखामेतं सम्म संजिका पुत्त अय्याय सुतं सम्मुखा पटिंगहीतं एकमिदं सम्म संजिका पुत्त समयं भगवा को संवियं विहरति घोषितारामि अथ को मे अय्या कुच्चिमति येन भगवा तेनुपसंकमि उपसंकमित्वा भगवन्तं अभिवादित्वा एकमन्तं निषेधि एकमन्तं निषिन्नाखो मे अय्या भगवन्तं एतदोच यो मे अयं भन्ते कुच्छिगतो कुमारको वा कुमारिका वा सो भगवन्तं शरणं गच्छति धम्मं च भिक्खुसंघं च उपासकं तं भगवा धारेतु अज्जतग्गे पानुपेतं शरणं गतन्ति एकमिदं सम्म संजिका पुत्त समयं भगवा इदेव भग्गेषु विहरति सुंसुमारगिरे भेषकलावने मिगदाय अथ को ममन्धाति अंकेन वाहित्वा येन भगवातेनुपसंकमि उपसंकमित्वा भगवन्तं अभिवादित्वा एकमन्तं अट्ठासि एकमन्तं ठिताखो ममन्धाति भगवन्तं एतदोच अयं भन्ते बोधिराजकुमारो भगवन्तं शरणं गच्छति धम्मं च भिक्खुसंघं च उपासकं तं भगवा धारेतु अज्जतग्गे पानुपेतं शरणं गतन्ति एषां सम्म संजिका पुत्त තතියම්පි භගවන්තං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති බෝධිරාජ කුමාර සුත්තං පංචමං